නමස්කාරය කියන්න පංචශීලයේ සමාදන් වීම සඳහා. අයං දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදන්ති භික්ඛවේ ජානතෝ පස්සතෝ ආසවානං කයං වදාමීති. ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ නමස්කාරයයි. සැදෙනවත් වාසනාවන්ත පින්නතුනි, ශ්‍රී ලංකා රාම විහාරස්ථානයේහි වස් කාලයේ සිදු කෙරෙන ධර්ම දේශනා මාලාවෙහි අදට නියමිත ධර්ම දේශනාවට හුස්ම දීමටයි බලාපොරොත්තු වන්නේ. අද අප මාතෘකාව වශයෙන් තෝරාගත්තේ ත්‍රිපිටකයෙහි සූත්‍ර පිටකයෙහි ඉතිවෘත්තක පාළිය කියන ග්‍රන්ථය ඇතුළත් ආශ්‍රවක්ඛේ සූත්‍රය. ආශ්‍රවයන් ශේ කිරීම පිළිබඳව දැක්වෙන සූත්‍රයයි අද අපේ මාතෘකාව. Dear friends in the Dhamma, at this moment we selected a topic in Tripitaka which comes in Itivuttaka Pali. The topic is that Asavakkaya, the way how we overcome defilements or our negative thoughts. When we discuss Buddha's message, it is clear that Buddha always pointed out how we overcome suffering, how we overcome defilements, how we overcome negative thoughts. Our success completely depends on how far we have overcome negative thoughts, defilements. In this discourse, Buddha explained the way how we overcome negative thoughts, defilements, unwholesome thoughts. The topic is Asavakkhe Sutta, the discourse of the way how we overcome defilements. පින්නතුනි, මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ ආශ්‍රවයන් ශේ කරන ආකාරය. අපේ හිතට කෙලෙස් පීඩා ඇති වෙනකොට ඒ කෙලෙස් වලින් අපේ හිත මුදවා ගන්නේ කොහොමද කියන කාරණයයි මේ සූත්‍රයෙන් දැක්වෙන්නේ. පින්නතුනි, අපි මේ ලෝකේ ලබපු දේවල් අතරින් වටිනාම දේවල් මුගක් අපි ලබලා තියෙනවා. ඔබ වාසනාවන්ත මනුස්සාත්ම භාවයක් ලැබුවා, හොඳ අම්ම තාත්ත ලැබුවා, ඒ වගේම පින්වත් දරුවන් ලැබුවා, හොඳ රූප සම්පන්නයක් ලැබුවා, ඒ වගේම හොඳ බුද්ධියක් ලැබුවා. මේ සියල්ලක්ම පින්වත්නි අපි ලැබුවේ සසර කළා වූ මහා සිංහමරණ සංස්කෘතිය විදිහට. ඒ අපි ලැබපු දේවල් අතරින් තවත් වටිනාම දෙයක් අපි මේ ජීවිතේ ලබාගෙන තියෙනවා. මොකක්ද ඒ ලැබලා තියෙන්නේ? ඒ තමයි ශ්‍රී සද්ධර්මය අහන්නට අවස්ථාව අපි ලබාගෙන තියෙනවා. බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ නොවෙච්ච කාලයක, අබුද්ධෝත්පාද කාලයක ලෝකයේ ඉපදිලා මුළු ලෝකයටම අධිපති සක්විති රජ වෙනවටත් වඩා බුදුරජාණන් වහන්සේගේ දහම ලෝකයේ තියෙන කාලයක සාමාන්‍ය පෞලක කෙනෙක් වෙල ඉපදුනත් බුද්ධියක් සහිතව ඒක බොහොම වටිනවා. අන්නේ වටින අවස්ථාවයි ඔබ හැම දෙනෙක්ම ලබාගෙන තියෙන්නේ. එනිසා බුදුදහමේ සඳහන් වෙනවා ඊටම වැදගත් වචනය ෂණ සම්පත්තිය කියලා. ෂණ සම්පත්තිය කියන්නේ පින්තුනි ඊටම භාග්‍ය සම්පන්න අවස්ථාව කියන එක. එතකොට අපේ ජීවිතේ ලැබපු වටිනාම අවස්ථාව මොකද්ද? ඒ තමයි ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව. Dear friends in the Dhamma, as human beings who are born in this time, we have received a lot of things as the result of our karmic force that we have done in our previous lives. We have received a very important human life, and also when we were born in this world, we have a special chance to listen to Buddha's message. That is a very rare chance. In Tripitaka it says as Kana Sampatti, the very rare auspicious moment. Whenever we listen to Buddha's message, this is the most valuable moment that we receive in this life. The reason is, this is the way, this is the message that Buddha has explained to overcome suffering completely. As human beings, we do a lot of things in the name of happiness. we study, we create some friends, we try to develop our children, relatives, we try to clean our body, we do a lot of things in the name of happiness. But ultimately, we have only seen that we didn't receive the real happiness. In this situation, they explain how we achieve the real happiness. Our happiness depends on how far we have overcome negative thoughts. When we realize the reason that we suffer is that there are three departments which disturb our peace of mind. They are craving, anger, and illusion. These are the main reasons which disturb our peace of mind. Actually, these are the real enemies. We have no enemies outside. They say the real enemies are inside. If you are clever to reduce these real enemies, this is the real success in our life. පින්නතුනි, අපි මේ ජීවිත තුළ සැබෑ සාර්ථකත්වය කියලා කියන්නේ අපේ සතුට. අපේ සතුට තීරණය වන්නේ උදේ අපේ අධ්‍යාපනයවත්, අපේ ධනයවත්, අපේ රූප සම්පන්නියවත්, අපේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටමවත් නෙවෙයි. අපේ සාර්ථකත්වය, අපේ සතුට, අපේ මානසික සුවය සම්පූර්ණයෙන්ම සඳහා පවතින්නේ අපි කොයිතරම් දුරට අපේ හිතේ තියෙන අකුසල සිතිවිලි වලින් අපි නිදහස් වුණාද කියන කාරණය. බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ප්‍රධාන වශයෙන් අපේ හිතට පීඩා ගෙන දෙන සැබෑ සතුරන් තුන් දෙනා කවුද කියලා. ඒ තමයි හිතට නැගෙන දැඩි ලෝභය, ద్వේෂය සහ මෝහය කියන මෙන්න මේ කරුණු තුන. අපිට අන්තර ප්‍රමාණයට මේ කරුණු තුනෙන් නිදහස් වෙන්න පුළුවන් නම් ඒ තම ප්‍රමාණයට පින්නතුනි අපේ සැබෑ ලෙසම දුකේ නිදහස් වුණා වෙනවා. ඒ තම ප්‍රමාණයෙන් අපි මානසික සුවයට පත් වුණා වෙනවා. එනිසා බුදුජානක වහන්සේගේ දහම අපිට ඉතාම වටිනවා. ඒ දහම පින්නතුනි අහපු ප්‍රමාණයෙන් තමයි අපි නියම විදියට සැප විඳින ක්‍රමය හඳුනාගන්නේ. එහෙම නැතුව පින්නතුනි ඇත්තටම අපි සැප විඳින ක්‍රමය දන්නේවත් නැහැ. අපි බොහෝ වෙලෙ හිතන් ඉන්නේ අපි හුඟා උගත්, අපි හුඟා බුද්ධිමත්, අපට හුඟා ධනය තියෙනවා, අපි හුඟා සැප විඳිනවා කියලා තමයි අපි හිතාගෙන ඉන්නේ. නමුත් පින්නතුනි ඇත්තටම අපි නියම විදියට සැප විඳින ක්‍රමය දන්නේ නැහැ. එක උදාහරණයක් සරල උදාහරණයක් කියන්නම්. අපි කෑම ටිකක් කනකොට කෑම පිගාන කෑම ටිකක් බෙදාගෙන අපි කටට දාලා කෑම කනකොට අපිට හිතෙන්නේ ඒ කටට ඒ දිවට රස දැනෙන්නේ ඒ මොහොතේ අපේ අර පිගාන තියෙන කෑම ටික කියලා අපිට බොහොම හිතෙන්නේ නේද? පිගාන දිහා බලාගෙන තමයි අපි කෑම ගන්නෙ. පිගාන ලස්සනට කෑම තියෙනම අපි හුඟක් සතුට වෙනවා. දිවේ රසත් එක්ක ආමේ කෑම තමයි කියලා. ඇත්තටම පින්නතුනි අපට දිවට රස දැනෙන මොහොතේ රස දැනෙන්නේ අර පිගාන තියෙන කෑමද? ඒ මොහොතේ ඔබට දිවට රස දැනෙන පිඟාන තියෙන කෑමද? ඔබ පිඟාන දිහා බලාගෙන හිටියද පින්නතුනි ඇත්තටම ඔබට ඒ මොහොත රස දැනෙන පිඟාන තියෙන කෑම නෙවෙයි. එහෙනම් මොන කෑමද? ඔබේ දිවේ ඔබේ කටේ දැන් තියෙන ආහාර ටිකේ රස තමයි දැන් දැනෙන්නේ. එතකොට ඒ කටේ තියෙන කෑම ටික අර පිඟාන තියෙන කෑම වගේ ලස්සනද? ඒ ටිකයි දිවෙන් අතට අරගෙන පිඟානේ කොනක තිබුණොත් අර පිඟානේ තියෙන අනිත් කෑම වගේ ලස්සනද? පින්නතුනි අන්න ඒ පිඟානේ සිද්ධාන්තයම තමයි ඔබ දැන් මේ රූපය දිහා බලනකොට, දැන් මේ බණ කියන ශබ්දය අහනකොට ඔබට හිතෙන්නේ මේ දැන් පේන රූපය ඔබට ඒ ආස්වාදය දැනෙන්නේ කියලා. නමුත් පින්නතුනි ඇත්තටම ඔබට ඒක හඳුනා ගන්නකොට ආස්වාදය දැනෙනකොට පියවර ගානක් මනසේ පසුබල ගිහිව එකක් තමයි දැනෙන්නේ ඔබට. අර පිඟානේ කෑම ටික කනකොට පිඟාන දිහා බලාගෙන හරිය රස කෑමේ කියලා පිඟානේ බලාගෙන කන්නේ රස දැනෙන්නේ දිවේ රසය වගේ ඔබට මේ ඇසෙන් රූප පේනකොට දැන් මම කියන මේ ශබ්ද ඇහෙනකොට ඔබට පියවර ගානක් පසුබල ගිහිල්ලා. මේ ඉතාම සරල උදාහරණයක් විතරයි කිව්වේ. ඔබ අහසේ ග්‍රහතාරකා දිහා බලනකොට ඇතැම් විට ඒ ග්‍රහතාරකා විනාශ වෙලා අවුරුදු දහස් ගාණක් ගිහිල්ලා ඔබට පේන සාමයේ තාරකා තියෙනා වගේ. මෙන්න මේ නිසා මෙවැනි තත්ත්වයක් මත ටිකෙන් ටික අපි කොහොමද මනස දිනු කරගන්නේ කියන එක බුදුහාමුදුරුවෝ දේශනා කළා. බුදුහාමුදුරුවෝ දහම ඉතාම අනුපිළිවෙලින් පියවරෙන් පියවර ගැඹුරට යන දහමක්. When we discuss the Buddha's message, it is clear that it has a gradual path. It is like the ocean. The ocean deepens gradually. The Buddha's message also like that. Little by little, the message deepens. For example, at the very beginning of the path of liberation, Buddha explains how we overcome greed or craving. When we are going to produce our desire or craving, Buddha explained the way, the primary way, how we overcome craving or attachment. Here Buddha says the importance of practicing generosity or dana. And also when we are going to overcome anger, anger is one of the reasons that we suffer. Buddha says the importance of practicing loving kindness. Day by day, we should try to develop positive thoughts with loving kindness. The reason is we mostly suffer because of anger. If someone can practice loving kindness again and again, it means that person is on the way of liberation. If you don't practice loving kindness, be sure it means that we are not on the path of liberation. That is why Buddha says very clearly on the discourse of loving kindness, the Metta Sutta, if a person would like to achieve real happiness, liberation, he has to practice loving kindness. එනිසා ආධ්‍යාත්මික ගමන් මගේ ආරම්භක පියවරේදී අපි මෛත්‍රිය වඩන්නට ඕන. ඒ වගේම ටිකෙන් ටික පරිත්‍යාගශීලීත්වය හුරු කරගන්නට ඕන. එක විට මමට ලොකු දන් දෙන්න අමාරු වෙන්න පුළුවන්. ගෙදර තමන්ගේ ඥාතීන් ටිකෙන් ටික දානෙ දීලා හුරු කරගන්න පුළුවන්. ගෙදර ඉන්න සුරතල සතුන්ට තමන්ට දානෙ දීලා පුරුදු කරන්න පුළුවන්. තමන් හිතවත් ඥාතීන්ට ඊළඟට පූජනීය මුතුමන්ට අසරණයට මේ වගේ ටිකෙන් ටික අපිට දානෙ පුරුදු කරන්න පුළුවන්. එහෙම පුරුදු කරන මුල් අවස්ථාවේදී අපි බොහෝ වෙලට දන් දෙන්නේ ඒ ලබන කෙනාගේ ගුණය සලකාගෙන. ඇතැමිට ලබන කෙනාගේ හිතවත්කම සලකාගෙන තමයි අපි සාමාන්‍යයෙන් දාන දෙන්නේ. බුදුරජාණන් වහන්සේ දානය පූජා කරනකොට ඒ ලබන පිරිසේ ගුණාපස්සන් සිල්වත්කම් වැඩි වුණාම දායක පිරිසට ආනිසංස වැඩි වෙනවා කියලා දේශනා කළා. නමුත් මෙන්නුනේ එකක් මතක තියාගන්න. තමන් හැබෑ ලෙසම කෙලෙස් ප්‍රහීණ කිරීම සඳහා ආධ්‍යාත්මික ගමනේ ඉහළට යන කෙනෙක් නම් එතෙන්දී තැනත්තා ලබන කෙනාගේ ගුණය නෙවෙයි බලන්නේ. ඒ දාණය බාරගන්න කෙනාගේ ළඟ තියෙන ආධ්‍යාත්මික ගුණය නෙවෙයි ඔහු බලන්නේ. ඔහු බලන්නේ මොකද්ද? තමන් යමක් පූජා කරනකොට ඒ ලබන කෙනාට කොච්චර ළඟයකින් ප්‍රයෝජනයක් වෙනවද? ඒක කොච්චර තැනකට අවශ්‍ය වෙනවද කියන කාරණය බලන්න. අන්නේ ප්‍රාර්ථනාව නිසාම ඒක අනුසස්සත් වැඩි වෙනවා. සුභානැති වෙස්සන්තර ජාතකයේ බෝසත් වෙස්සන්තර රජතුමා තමගේ ආදරණීය දරුවන් දෙන දන් දුන්නේ කාටද? දරුවන් දෙන දන් දුන්නේ සිල්වත් ගුණවත් කෙනෙකුට නෙවෙයි, අර ජෝජක බමුණාට දන් දුන්නේ. නමුත් මේ දාණය දෙනකොට මේ මහ පොළොව කම්පා වුණා. ඒ මහ පොළොව කම්පා වුණේ දාණය ලබන කෙනාගේ ගුණය නිසා නෙවෙයි, දානේ පූජා කරන දායකයෙකු දිවිච්ච ඉහළම ප්‍රාර්ථනාව නිසා. එනිසා පින්වතුනි දන් දෙනකොට අපි මුලදී ආනිසංස දහගෙන දුන්නත් අපි ධර්මයේ ගැඹුරට යනකොට අපි දානය දෙන්නේ තමන් හිතේ ලෝභකම අඩු කර ගැනීම අදහසින්. එකෙසේ වුණත් දානය ආනිසංස විදිහට තමන්ට මේ ලෝකෙ වශයෙන් ආනිසංස ගානක් ලැබෙනවා. ආයුෂයේ වර්ණයේ සැපේ නිරෝගී භාවයේ කල්‍යාණ මිත්‍රයන් මේ වාස් දේවල් ලැබෙනවා තමයි මේ මාවතියේදී. ඊළඟ කාරණේ තමයි මෛත්‍රී භාවනා වැඩි වීම. ටිකෙන් ටික දින තුනේ පුරු කරගන්න. දවස් විනාඩි දෙකකින් හරි පුරු කරගන්න. විනාඩි 5කින් හරි පුරු කරගන්න. සියලු සත්ත්වෝ සුවපත් වෙනවා කියලා ප්‍රාර්ථනා කරන්න. අපේ එදිනෙදා ජීවිතයේ බොහෝ වෙලක අපේ මනසට පීඩා ඇති වෙන්නේ කුමක් නිසාද? අපි අසුරු කරන අපේ සමීපතම මිතුරන්ගේ තියෙන අඩුපාඩුකම් එයාගේ අත්හැරීම ආදී නිසා. ඒ නිසා අපට මෙන්න මේ සිතුවිලි දිනු කරගන්න පුළුවන් නම් එදිනෙදා ජීවිතයේ අපට වා කරදර කම්කටොළු මානසික පීඩාවක් කරගන්න පුළුවන්. When we discuss Buddha's message, Buddha has introduced three defilements which disturb our peace of mind: craving or attachment, anger, and delusion. When we are going to overcome greed or attachment, Buddha has explained the importance of practicing generosity. When we offer something to others, actually our mind is so pure and calm. And also, at the same time, when we offer something to others, as the result of practicing generosity, offering something to others, we will receive some result, such as longevity, good complexion, health, and good friends. As much as if we are able to practice this generosity, it is very important to live in this world with good friends, with longevity and good health. Not only practicing generosity, but Buddha says the importance of practicing loving kindness. Anger is one of the major reasons that we suffer. As much as we can overcome anger, actually our mind is so pure and calm. As the result of practicing loving kindness, when we see a person, we have a higher attitude that we see that person like our only son or daughter. That is why Buddha says in Metta Sutta, Maha yathan yam puttham ayusaha ega putta manurakhi. This is very important for our inner peace. මේ කරුණු දෙක බුදුහාමර දේශනා කළා මුලින් ලෝභය දේශය අඩු කරගන්න විදිය. ඒ සඳහා තමයි බුදුහාමරෝ දාන කතා, සීල කතා, සංඝ කතා, කාමනාන් ආදීනම මේ වගේ දේශනා ටිකක් කළේ. මේ වගේ දේශනා කළා බුදුහාමරු කරන්නේ ශ්‍රාවක පිරිසේ තියෙන දැඩි කෙලෙස් ගැටිය ටිකක් අඩු කරනවා. හැබැයි මෙතනින් නවතින්නේ නැහැ. මෙන්න මේකයි බුදුදහමේ තියෙන විශේෂත්වය. දැන් බොහෝ දෙනෙක් හිතන්නේ එච්චර ගැඹුරු ධර්ම කාරණා ඕනේ සරල දෙයක් ඇහුවාම ඇති කියලා. බොහෝ දෙනෙක් එහෙමයි හිතන්නේ නේ. ඔබ ඉගෙන ගන්න ගියාම හොඳම විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නෑ ඔබ. ඔබ ගියක් ගන්නව නම් හොඳම සිටියකින් හොඳම ගියක් තමයි ගන්න. ඔබ ආවා විවාහ වෙනකොට හොඳම ලස්සන උගත් කෙනෙක් තමයි ඔබ ආවා කරගන්නේ. විවාහ කරගන්නේ. ඔබ වාහනයක් ගත්තත් ගන්න හොඳම වාහනයක්. ඇඳුමක් ගත්තත් ගන්න හොඳම ඇඳුමක්. හැබැයි ඔබ ධර්මයේ ළඟට ගියාම කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහනකොට කොහොමද? අපි බොහෝ වෙලෙ කියන්නේ සරල දෙයක් ඇදී මේ දිනදාට සතුටෙන් ඉන්න සාමාන්‍ය දෙයක් තමයි මැද කියලා තමයි බොහෝ දෙනෙක් කියන්නේ. පින්නතුනි සතුටෙන් ඉන්න ක්‍රම සාමාන්‍ය ක්‍රම ලෝකේ ඕන තරම් මිනිස්සු විස්තර කරනවා. ඔබට YouTube එකට ගියාම එක එක අංශ වලින් දියුණු කරපු අය ඕන තරම් ඒ කාරණා විස්තර කරන හරි ලස්සනට. ඒ අය තමයි ඒ වටම ට්‍රේනින් වෙලා අවුරුදු 10 මහලව 20 25 එක එක සබ්ජෙක්ට්ස් වලට. සයිකොලොජි, සොසියොලොජි ඒගොල්ලන් ඩෙවලොප් කරලා හොඳට විස්තර කරනවා. නමුත් වෙනතනින් ඔබ ධර්මය අහන්නට එනකොට අහන්නට එන්න ඕන. අනිත් කිසිම තැනකින් අහන්න බැරි වෙන්නේ සුවිශේෂ දෙයක් ධර්මයේ තුල කියවෙනවා. අන්න ඒ සදහම් අනිවිදි අහන්නටයි ඔබ එන්නට ඕන. සාමාන්‍යයෙන් ලෝභ දේශ දෙක අඩු කර ගැනීම ක්‍රමය දැනගන්න විතරක් නෙවෙයි ඔබ එන්නට ඕන. එහෙනම් මොකද්ද? ඔබ එන්නට ඕන මෝහය, අවිද්‍යාව කියන දේ අඩු කර ගන්න ක්‍රමය බුදුදහමෙන් විස්තර කරන දේ ක්‍රමය ඉගෙන ගන්නයි ඔබ ධර්ම ශ්‍රවණය කළ යුත්තේ. When we listen to Buddha's message, sometimes you may say that it is enough that we have to listen to some simple thing in Buddhism. That is why some people like always listening to the benefits of practicing dana or generosity, the benefits of practicing sila or virtue, the benefits of practicing loving kindness. These are the normal common things that we be usually listening to in the name of Buddhism. But the most important thing that we should understand in Buddhism, you know, Buddha has explained the way how we overcome ignorance or delusion or avidya. This is the main advice that Buddha has explained. In this discourse that today we are going to explain, Buddha explained how we overcome suffering. Here Buddha says, Janato aham bhikkhave passato asvanam khayam vadami no ajanato no apassato. Buddha has written in මම ආශ්‍රවයන්ගේ ශ්‍රේ කිරීම කනවන්නේ දේශනා කරන්නේ විස්තර කරන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. බුදුහාමර විස්තර කරනවා මම කෙලෙස් දුරු කිරීම නැත්නම් දුකෙන් නිදහස් වීම විමුක්තිය කනවන්නේ දන්න කෙනාට දකින කෙනාට කියලා. බුදු තෙල්කිය I proclaim the liberation for the people who know the Dhamma, who see the Dhamma. Again, Buddha says, what we should know, what we should see. Then Buddha says, Idam dukkanti bhikkhave janato asato asavanam khayamadami. මෙන්න මේක දුක මේකයි කියලා දැක ගන්නට ඕන. අයං දුක්ඛ සමුදයං බික්ඛවේ ජානතෝ පස්සතෝ ආස්වානං අයමදාන. මෙන්න මේක දුකට හේතුවයි කියලා අපි දැන ගන්න ඕන. අයං දුක්ඛ නිරෝධං බික්ඛවේ ජානතෝ පස්සතෝ ආස්වානං අයමදානි. මෙන්න මේක දුකෙන් නිදහස් වීම දුක නැති කිරීමයි කියන එක දැන ගන්නට ඕන. අයං දුක්ඛ නිරෝධගාමිනී පටිපදන්ති භික්ඛවේ ජානතෝ පස්සතෝ ආසවණං අයමදාමි. මේක දුක නැති කරන මාර්ගය කියන එකක් දැනගන්නට ඕන. මෙන්න මේක දැනගත්තොත් තමයි වෙනතුනි ඇත්තටම අපි මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන ගන්නා වෙන්නේ. In this discourse Buddha says we should understand four things. They are the four noble truths. The sublime truth of suffering, the sublime truth of the cause of suffering, and the truth, the cessation of suffering, and finally Buddha says, the truth that leads to get rid of suffering, the path that leads to get rid of suffering. These are the four noble truths. As an intelligent person who was born in this world, this is the highest thing that we should realize, discover, and analyze. Here it says, how do we know this message? When we listen to Buddha's message, or when we read something in Buddhism, we should try to understand these four noble truths. The very first thing Buddha says, what is the truth of suffering? Kumakda dukkha satya kila kiyanne. Samashoki minisu dukkha satya kila kiyanne. Maranin patthima, mahaluvima, ledavima, priyavipraayogiyan. Meva tamai samani loki minisu dukkha hadith kiyanne. Meva buddhudahame kiyanawa. නමුත් මේට අමතරව සුවිශේෂ කාරණයක් බුදුදහමේ දුක හැටියට කියනවා. ඒ මොකද්ද? ඒ තමයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ ස්කන්ධ පංචකයේ අවිද්‍යා සහගතව ස්කන්ධ පංචකයේ හට ගැනීම දුකයි කියන එක. මෙන්න මේක තමයි හැබැයි දුක හැටියට බුදුරජාණන් වහන්සේ විස්තර කළේ. Normally, the worldly people say that suffering as like, you know, aging, sickness, death, these are the sufferings that ordinary people have understood. Buddhism also has explained these sufferings, but the special message in Buddhism that Buddha has explained is arising of the five aggregates. Five aggregates means Rupa, Vedana, Sanya, Sankhara, Vijnana. Rupa means whatever we see, hear, voice, smell, these are the Rupa or forms. Vedana means feelings that we receive through our six senses. And Sanya means perception. And Sankhara, mental formation, and Vijnana, consciousness. The nature of these five things are that these five things arise at the moment immediately. Not only arising, but immediately they cease. Whatever we experience through our six senses, in the bottom level thing is that arising of these five things. It is very difficult to understand. We should understand these five things with our intelligence or wisdom. අපි ඇසින් රූපයක් දැක්කා, කනින් ශබ්දයක් ඇහුවා, නාසයෙන් ගඳ සුවඳක් දැනුණා, මේ ආදී වශයෙන් යම් කිසි අපි අත්දැකීමක් ලැබුවා නම් ඒ ලැබුණු අත්දැකීමේ ස්වභාවයෙන් තමයි ඒ අත්දැකීම ඒ මොහොතේ ලැබුවේ. නමුත් අපේ තියෙන අවිද්‍යාව නිසා අපි මේක දන්නේ නැහැ. රූපයක් දකිනකොටම හිතන්නේ මේ බාහිර පේන රූපේ මට පේන්නේ කියලා. බාහිර රූපයක් නැහැ කියලා බුදුදහමේ කියන්නේ නැහැ. බාහිර සතර මහා භූත රූපවල එකතුවක් තියෙනවා. බාහිර ශබ්දයක් නැහැ කියන්නේ නැහැ. යමක් ගැටෙනකොට ශබ්දයක් හටගන්නවා. සුවඳ, ස්පර්ශ ආදී මේ කාරණා තියෙනවා. හැබැයි ඒ දේ හටගන්නකොට එහි යථා ස්වභාවය අවබෝධ කර නොගෙන අපි ඒ දෙස බැලුවොත් මොකද වෙන්නේ? ඒ දකින රූප ශබ්ද ආදී පිළිබඳව අපේ හිත වැස ගන්නවා. අපේ හිත ඒකෙහි වැස ගන්නට පස්සේ දුකෙන් නිදහස් වීම කියලා දෙයක් නැහැ. අපිට ඒ දේ හරහා අපිට පිනක් කරගන්න පුළුවන්. ඒ පිනෙන් අපිට සුගතිගාමී වෙන්නත් පුළුවන්. හැබැයි අපි අවිද්‍යාවෙන් මිදෙන්නේ නැහැ. අවිද්‍යාපත්‍ය සංඛාරා කියනකොට පුඤ්ඤාවි සංඛාර, අපුඤ්ඤාවි සංඛාර, ආනිජ්ජාවි සංඛාර කියලා සංඛාර තුන් ආකාරයකට වෙනවා. අපි ස්වාමීන් වහන්සේ කෙනෙකුට දානයක් දෙනකොට මේ ස්වාමීන් වහන්සේ ඉන්න පිටයි කියලා අපි හිතුවොත් අපට පිනක් සිද්ධ වෙනවා. නමුත් අපි අවිද්‍යාවෙන් මිදෙලා නැහැ. අපි දුකෙන් සම්පූර්ණ නිදහස් වෙලා නැහැ. එනිසා අපි දක්ෂ වෙන්නට ඕන මේ දානය දෙන ගමන්, සීලය රකින ගමන්, පින්කම් කරන ගමන් ප්‍රඥාවෙන් ඒ දෙස බලනට අපි බුද්ධිමත් වෙන්නට ඕන. එහෙම නැති වුණොත් එහෙම නැතුවත් අපිට ලෝකේ ඉන්න පුළුවන්. මේ දර්ශනය ඇති කර නොගෙන අපිට ඉන්න පුළුවන්. සාමාන්‍ය විදිහට රැකී ආරක්ෂා කළ බොහොම කීර්තියකින් ලෝකෙම අපිට ඉන්න පුළුවන්. හැබැයි තියෙන දේ තමයි ඒ අපි දකින අහන කියන දේවල් බාහිර තියේ කියලා අපි හිතුවොත් ඒ දේ වෙනස් වෙනකොට වෙන දුකෙන් අපට නිදහස් වෙන්න බෑ. ඒ බාහිර පේන දේ ජීවත් වෙන කෙනෙක් නම් ඒ ජීවත් වෙන කෙනා වයසට යනකොට, ලෙඩ වෙනකොට, මරණයට පත් වෙනකොට ඒ දුක් ටිකක් එක්කමයි අපි මේක බාර ගන්න. අනේ මට රූපේ විතරක් ඕන, ලෙඩ වෙන එක, මහලු වෙන එක, මරණය ප්‍රිය විප්‍රයෝගේ බෑ කියලා විතරක් අපිට කියන්න බෑ. එනිසා ප්‍රඥාවෙන් නොලපුවොත්, ප්‍රඥාවෙන් මේ දෙස නොබැලුවොත් වෙන්නේ මොකද්ද? අපිට දෙන්නා සාමාන්‍ය සතුටින් ඉන්න පුළුවන්. හැබැයි ඒ සතුට දුකෙන් ඉවර වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේ දෙස නුවණින් බලන්න කියලා කිව්වේ. අන්න ඒ දෙස නුවණින් නොබැලුවොත්, නුවණින් නොදැක්කොත් ඊළඟ දෙවෙනි පියවර විදියට දුකේ හේතුව වෙච්ච තෘෂ්ණාවෙන් මිදහස් වෙන්න බෑ. කෙනෙකුට කියන්න පුළුවන් මම නම් කිසියම් දෙයකට ආසාවක් නැහැ කියලානේ. සමහර පින්නතුන් දන් දෙනකොට හුඟක් පරිත්‍යාගයේ සීලී හිතනවා කිසියම් දෙයකට බැඳීමක් නැහැ කියලා සමහර අය හිතනවා. නමුත් පින්නතුනි මේ මොහොතේ බැඳීම නැති වුණාට ඕනම මොහොතක ඒ දේ කරා අපි යන්නට පුළුවන්. දැන් අපි කියමු ඔබේ ගෙදර කොටයක් එළියට දාලා තියෙනවා නම් දිනා ගියපු කොටයක් ඇතැමිට ඔබට හිතන එක ඉක්මනටම නගර සභාවෙන් ඇවිල්ලා ගෙනිච්චොත් හොඳයි කියලා. ගෙනියන්න පරක්කු මොකද ඇතැමිට ඔබට කේන්දිච්චනවනේ තාම මේක අරන් ගියේ නැහැ කියලා. ඔබ දැන් ඒකට කැමති නැයි ඉක්මට එළියට දාන්න බලන්න. හැබැයි ඒ මේ කොටේම බලන්න අවදාහරි දවසක ඔබ ගංගක ගහගෙන යනකොට මහා සැඩපහරකට ගහගෙන යනකොට ඒ ගඟායිනේ තියෙන ওই කොටේ නම් ඔබ නගර සභාවට බණිනව දරන් ගියේ නැහැ කියලා. ඔබ අර අහක දාපු දිනංච කොටේ අත් දෙකෙන්ම බදා ගන්න ඔබනේ. ඇයි ඔබ ඒ කොටේට තියෙන ආසාව නිසා නෙවෙයි, ඒ ලීයට තියෙන ආසාව නිසා නෙවෙයි, මොකට තියෙන ආසාවද? ඔබේ ජීවිතේට තියෙන ආසාව. ඒ නිසා ජීවිත ආසාව ළඟදී අද අපි කැමති නොවන බොහෝ දේවල් වලට කැමති වෙන අවස්ථා තියෙනවා. ඒ නිසා තමයි එක්කම මේ තෘෂ්ණාවේ ස්වභාවය. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ මේක නුවණින් අවබෝධ කරගන්න කියලා දේශනා කළේ. ඒ නිසා යම් කෙනෙකුට පුළුවන් නම් මෙන්න මේක තේරුම් ගන්න, තේරුම් ගත් ප්‍රමාණයට යා අත්හැරීම හුරු වෙනවා. අත්හැරීම නිකන් බඩු පාඩු විතරක් අත්හැරීම නෙවෙයි. අත්හැරෙන ඕන තෘෂ්ණාවත් එක්කම අත්හැරෙන්නට ඕන. අත්හැරෙන ඕන තමයි අවිද්‍යාවත් එක්කම අත්හැරෙන්න ඕන. අන්නේ අත්හැරීම තමයි දුක්ඛ නිරෝධය හැටියට දේශනා කළේ. ඒක අත්හැරීම ප්‍රමාණයට තමයි නිදහස විමුක්තිය සැනසීම ලැබෙනවා. අන්න ඒ නිදහස වෙන මාර්ගය හැටියට මොකද දේශනා කළේ? දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා හැටියට දේශනා කළේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙමත් නැත්නම් කෙටියෙන් කියනවා නම් ප්‍රඥා සීල සමාධි, නැත්නම් වෙනත් විදිහකින් කියනවා නම් සීල සමාධි ප්‍රඥා. බුදුරජාණන් වහන්සේ මෙන්න මේ ආස්වාක්‍ය සූත්‍රයෙන් අපට දේශනා කළේ මෙන්න මේ හතර ටිකෙන් ටික තේරුම් ගන්න. The Lord Buddha has explained in this discourse of Astavakya how we overcome suffering. When we are going to understand, to realize and overcome suffering, first of all, we should understand the nature of these four things, four noble truths. The very first one is understanding of the five aggregates. Five aggregates means as soon as we experience something, at that moment, these five things arise. Not only arising, but immediately it ceases. මොකක්ද අවිද්‍යාව? තවදුරටත් කියනවා නම් අපි යමක් දැස බලනකොට අපට හිතෙනවා මේක තමන් දකින්න කලින් තිබුණා, දැක්කට පස්සේ ඉතුරු වෙනවා කියලා. ඔබ යම් කිසි දෙයක් දකිනකොට ඔබට හිතෙනවා මේ දේ දැන් මේ වණ කියන හාමුදුරු දිහා බලනකොට ඔබට හිතෙනවා මේ හාමුදුරු හරිනොත් හිටියා, මම මේ හාමුදුරගෙන් බණ අහනවා, බණහාලි වුණාට පස්සේ මේ හාමුදුරු මෙතනින් නික්මල ගියාට පස්සේ එහෙම ඉන්නවා කියලා. ඔබට කවුරුහරි බැන්නොත් බණිනකොට හිතනවා මේ පුද්ගලෙක් හිටියා, බැන්නට පස්සේ තේ පුද්ගලෙ ඉන්නවා කියලා. ඊට පස්සේ මොකද වෙන්නේ? අර පුද්ගලෙ එකපාරයි ඔබට බණින්නේ. ඔබේ අවිද්‍යාව විසින් ඔබට නැවත නැවතත් බැනුම් අහන්න පරිසරය සකස් කළ දෙන්නේ. ඇයි ඒකට හේතුව? අර බැනපු දේශනම නිරුද්ධ වෙලා ගියා. නමුත් අපි අවිද්‍යාව විසින් එක සීකරන හැම මොහොතකම අපි ඒ සිටුවේෂන් එකට ගිහිල්ලා දුක් විඳිනවා. මෙන්න මේකයි ස්වභාවය. When we experience something, we usually think, before we experience, that thing was here. After we experience, that thing remains that we think. But the reality is, the experience that we receive at the moment, we create at the moment. According to our mental situation, our ignorance, attachment, karmic force, with these reasons, according to these reasons, we experience something. And also, after experience, that ceases. But our ignorance doesn't believe it. Again and again within after experience, it remains. සාමාන්‍යයෙන් අපි යමක් දකිනකොට අපට හිතෙන්නේ මේක කලින් දැකපු දේ තමයි සමන්න පේන්නේ. ඒ විදිහට දැන් දුක සැප දැනෙන්නේ කියලා ඔබට හිතෙන්නේ නේ. දැන් මේ දකින හාමුදුරුවෝ ඔබ දකිනවනේ. ඔබට දැන් මේ රූපය දකිනකොට යම්කිසි හැඟීමක් මේ මොහොතේ තියෙනවා නම් ඇතැමිට මම මේ ධර්ම දේශනාවේදී ඔබට බැන්නොත් ඉස්සරේට නම නියම කරන බැන්නොත් සතිගුගේ නමක් කියලා බැන්නොත් අපි බණින සතිගුගේ නම කියලා නේ. සත්‍යකූපේ නම කියලා ඔබට මම බැන්නොත් ඔබ ඊට පස්සේ මාව දකිනකොට කොහොමද බලන්නේ? ඔබට මේ වගේ සැනසීමේ මන් දිහා බලන්න පුළුවන්ද? ඔබට බලන්න බැහැ ඊට පස්සේ. ඔබ බලන්නේ අර අතීත අත්දැකීම තුළ බැසගෙන තමයි ඔබ ඊට පස්සේ බලන්නේ. අන්න ඒක තමයි කියන්නේ මේ රූපේ කියන කී ආස්වාදේ වාදීනමය. මේ දුක හෝ සැප කියන එක ඒක දිගටම තියෙන දෙයක් නෙවෙයි. ඒ විතරක් නෙමෙයි මේ දුකෝ සැප කියන එක බාහිරින් නෙවෙයි එන්නේ තමන් ඒකට හිතන විදියට. මම ඔබට බැන්නොතින් ඔබ මාදත් බලන්නේ නැහැ මේ නමනාපෙන් බලන්නේ. හැබැයි ඒ මොහොතේම මං හුවා උදව් කරපු කෙනෙක් මෙතන හිටියොත් ඒක නා බලන්නේ ඔබ බලන විදියට නෙවෙයි. එයා මට හුවා ආදරෙන් මං දිහා බලන්නේ. ඔබට බැන්න නිසා ඔබ මං ගැන නමනාපෙන් බලද්දී අර මං උදව් කරපු කෙනා මන් දිහා බලන්නේ බොහොම ආදරෙයි. මන් දිහා විතරක් නෙවෙයි මගේ දෙමෝපියන් දෙස්සත් තියා බලන්නේ බොහොම කෘතඥතාවයෙන්. හැබැයි මං ඔබට බැන්නත් මොකද වෙන්නේ? මගේ අම්මා තාත්තා මෙතන හිටියොත් ඒ දෙන්නත් බැනුම අහන වෙනවා. ඒක තමයි ස්වභාවය. නමුත් විනෝදනේ ස්වභාවය තමයි මේ බාහිර රූපයෙන් හැපවත් දුකවත් දෙන්නේ නැහැ. බාහිර රූපයෙන් තමයි ලබා දෙන්නේ වර්ණ මාත්‍රේ විතරයි. ඊට පස්සේ ඒ රූපය අරබෑදිවන සංඥා වේදනා දෙකෙන් ඒ සංඥා වේදනා දෙක මනින්ද්‍රයෙන් හිතේ මේ ප්‍රතිපලයක් විදිහට තමයි ඊළඟට අපි ඒකේ සැප හෝ දුක අපිම නිර්මාණය කරගන්නේ. ඒ නිසා අපි දකින රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් පිනතුනේ කලින් හදලා සකස් වෙච්ච දේවල් ලෝකේ නැහැ. සම්මුති සත්‍යනෝ හරි සමුදු සත්‍යano ඔබ එන ඔබ මෙතෙන්ට එන කලින් මේ ධර්මශාලාව තිබ්බා. ඔබ ගෙදර ගියත් මේ ධර්මශාලාව තියෙනවා. ඒක හරි. ඒක තමයි ලෝක විවහාරය. ඒ ලෝක විවහාරයෙන් ඉඳගෙන අපට පින්කම් කරන්න පුළුවන්. ඒ ලෝක විවහාරයෙන් ඉඳගෙන අපට සුගතිගාමී වෙන්නත් පුළුවන්. ඒ ලෝක විවහාරයෙන් ඉඳලා ප්‍රාර්ථනා කළා හොඳ ලස්සන දූ දරුවන් සාමි භාරයවන් ලබන්නත් පුළුවන්. බුදුදහමෙන් ප්‍රතික්ෂේප කළා නෑ. හැබැයි දුකෙන් නිදහස් වෙන්න බෑ. දුකෙන් නිදහස් වෙන නම් අර සම්මුති සත්‍ය ඉක්මවල ගිහිපෝ පරමාර්ථ සත්‍ය තුලින් ජීවිතය දකින්නට ඕන. පරමාර්ථ සත්‍ය කියන්නේ මොකද්ද? අපේ ජීවිතවල ඇතෙන් රූප දකිනවා නම් අනෙන් ශබ්ද අහනවා නම් මේ කිසිම දෙයක් කලින් රෙඩිමේඩ් දෙව නැහැ. කලින් හදපුව සකස් කරපුව මහපුව නැහැ. ඇතෙන් රූපයක් දැක්කත් කනෙන් ශබ්දයක් ඇහුවත් මේ සතර මහා භූත රූපවල එකතුවක් තියෙන වේග නැත්තේ නැහැ. නමුත් ඒකෙන් ඔබට දෙන සැප හෝ දුක කියන ආස්වාදය කලින් නිර්මාණය කළ limit දෙයක් නෙවෙයි. ඔබ ඒ වෙලාවේ තමන්ගේ මනසට අනුව සකස් කරගන්න දෙයක්. මෙන්න මේකයි දුකේ ඇතිවීම කියලා තේරුම් ගත්තොත්, පින්නතුනේ හරියටම මේක තේරුම් ගත්තොත්, එදාට තමයි අපි ශ්‍රද්ධාව ඇති වෙන්නේ ඇත්තටම. දැනුත් අපට ශ්‍රද්ධාවක් තියෙනව නැත්තේ නේ? ඒ ශ්‍රද්ධාව තියෙන අර පොඩි කාලේ අම්මා තාත්තා දෙන අද්දෙක එකතු කරලා පුතේ සාදු කියන්න කියලා ඒ ළමා දීපු ශ්‍රද්ධාව. එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ ඔබේ උපන්දිනයට පිරිත් කියලා, ලෙඩ වෙච්ච වෙලාවේ පිරිත් කියලා ඔබේ ගෙදරට ඇවිල්ලා ආශිර්වාද කළා. ඒ ගැන තියෙන පැහැදීමක් තමයි බොහෝ විට ඔබට දැන් තියෙන්නේ. හැබැයි බුදුදහමේ නියම ප්‍රසාදය ඇති වෙන්නේ කොහමද? ශ්‍රද්ධාව ඇති වෙන්නේ කොහමද? මෙන්න මේ දුකේ හට ගැනීම නිරුද්ධ වීම දැක්වති. මෙන්න මේ හට ගැනීමේ නිරුද්ධ වීම යම් කිසි කෙනෙක් විස්තර කරනකොට ඔබ ඒක අවබෝධ කරගන්න, ඔබ ඒක තේරුම් ගන්න ඒ මොහොතේ දක්ෂ වුණොතින් ඔබ කලින් ඒක යන නොහපු දෙයක් දේශනාවකින් ඔබ අහනකොට දැනගත්තොත් ඔබට ඇත්තටම යම් කිසි ප්‍රමාණයක් හරි තේරුණොතින් ඔබ කොයිතරම් දුරට ඒ ගැන කෘතඥ වෙයිද? කොයිතරම් ඒ කෙනාට ගලගුණ සලකයිද ඔබ? ඒ සලකන ප්‍රමාණය පිළිබඳව කියන්න බෑ. ඔබ හරියට සැරියුත් හාමුදුරු ගැන. සැරියුත් හාමුදුරු හැමදාම රාත්‍රියේ සැතපෙන කෙනෙක් එක්තරා ක්‍රියාවක් කරනවා. මොකද ක්‍රියාව? ඒ ක්‍රියාව තමයි උන්වහන්සේ බලන අස්සජි හාමුදුරු කොහෙද වැඩින්නේ කියලා. අස්සජි හාමුදුරු කියන්නේ කවුද? අර සැරියුත් හාමුදුරන්ට යේ ධම්මා හේතුඵලවා කියන ගාථා මුලින්ම කියලා දීපු ස්වාමීන් වහන්සේ. සැරියුත් හාමුදුරු බලනවා අස්සජි හාමුදුරු කොහෙතනද ඉන්නේ කියලා. උන්වහන්සේ ඉන්නේ විහාරස්ථානයේ නම් උන්වහන්සේ හැම වෙන ගිහිල්ලා වන්දනා කරනවා. වඳිනවා. වැඳලා තමයි වැඳලා ඒ පැත්තට ඔළුව දාලා තමයි සැතපෙන්නේ. සැරියුත් හාමුදුරු ගැන කවුද පින්නතුනේ? සැරියුත් හාමුදුරු කියන්නේ මේ සම්බුද්ධ ශාසනයේ ධර්ම සේනාධිපති. ප්‍රඥාවේ බුදුරජාණන් වහන්සේට විතරක් දෙවෙනි වෙන්න කෙනා. ඇතැමිට අපිත් නිදිනකොට බලනවා මැත්තක් නේ. අපි බලන්නේ කොයි පැත්තද? අපි බලන්නේ බස්නාහිර නොවන පැත්ත මොකද්ද කියලා අපි බලන්නේ. දරුවෙක් එහෙම නිදි කරවනකොට සමහර ඇත්තෝ බස්නාහිරට ඔළුව දානවද නැහැ වෙන පැත්තකට කියලා බලනවනේ. බල්ල ඔළුව තියන්නේ. මිය ගියාට පස්සේ නම් කියන්නේ බස්නාහිර පැත්තට ඔළුව දානවනේ. දැන් මැරිලා මලමිණ නිසා එහෙම බස්නාහිරට දාමු කියලා දානවා. එහෙම දාන අපි හිතන ගෙදිනවා අපි හුඟක් බුද්ධිමත් කියලා. පින්නතුනේ බුදුහාමුදුරන්ට විතරක් ප්‍රඥාවෙන් දෙන්නේ සැරියුත් හාමුදුරුවෝ. අස්සජි හාමුදුරුවෝ බස්නාහිර පාරට වැඩ හිටියත් ඒ බස්නාහිරට ඔළුව දාලා තමයි සැතපෙන්නේ. ඒ තරම් ගෞරවයක් ඇති වෙනවා පින්නතුනේ. මේක තමයි දුක නිදහසන මාර්ගය. වෙන කෙටි ක්‍රම නැහැ. අපි හිතනවා අපිට හොඳ දෙගෙන ගත්තොත් රූපේ ලක්ෂණක තියෙනවා නම් දරුවෝ හොඳ දෙගෙන ගත්තොත් හොඳට ධනෙ වැඩිපුර තියෙනවා නම් දුක නිදහසන පුළුවන් කියලා අපි හිතනවා. පින්නතුනේ ඒ දෙගෙනුත් කරන්න පුළුවන් දේවල් ටිකක් තියෙනවා. ඒ දෙකෙන් අඳුම් කනඳුම් ටිකක් ගියා ආහාර පාන ටිකක් ගන්න පුළුවන්. නමුත් දුක නිදහස් වෙන නම් කවදා හරි දවසක මේ ආහාර ටිකක් බේරෙන්න ඕන. අවිද්‍යාවෙන් නිදහස් වෙන්න ඕන. එතකොට අනේ නිදහස් වෙන නම් දුක හටගන්නේ කොහොමද? දුක හටගන්නේ අපි ඇත්තේ රූපයක් බලනකොට අපි හිතන්නේ මේක කලින් තිබිච්ච රූපයක්. ඒ රූපය මට පේරුණේ මං ඇස්තික පියාගත්තත් ඒ රූපේ ඉතුරු වෙනවා කියලා. නමුත් එහෙම නෙවෙයි. ඒ රූපය අත්දැකීම තමට ලැබුණේ ඒ මොහොතේ තමගේ මානසික ස්වභාවයට අනුව. ඒ විතරක් නෙවෙයි, බාහිර රූපයකින් යමක් එනකොට තමන්ට හිතෙන්නේ ඒකේ දුක සපාවේ බාහිරින් කියලා. කෙනෙක් බනිනකොට හිතන්නේ ආ මේ කෙනා තමයි මට බැන්නේ කියලා. අර සද්දේ ඒ කෙනාට එකට කියලා බනිනවා. එතකොට ඒ මුත්‍තිනේ දකින වාරයක් ආසාවට අමනාපය ඇති වෙනවා. එයි අපි හිතන්නේ බැන්නේ මෙයා කියලා. එයාගේ මුඛයෙන් සද්දේ පිට වුණා තමයි. නමුත් ඒ සද්දේ පිට වුණාට ඒ සද්දේ මුත්‍තිලට අයිති නැහැ. ඒ පුද්ගලක සම්ප්‍රයයි කියන්නේ දැන් යකඩ කැලි දෙකක් එකට ගහනකොට ඒ යකඩ කැලි දෙක නිසා සම්ප්‍රයක් හටගත්තා. හැබැයි ඒ සම්ප්‍රය යකඩ කැලි දෙකට අයිති නෑ. යකඩ කැලි දෙක නොතිබුවොත් සම්ප්‍රය හටගන්නේ නැහැ. හැබැයි ඒ යකඩ කැලි දෙකට සම්ප්‍රය අයිති නෑ. අන්න ඒ වගේ තමයි අපි මෙන්න මේ ඇතින් රූප දකිනකොට කනෙන් ශබ්ද අහනකොට මේ ඉන්ද්‍රිය හය මාධ්‍යකින් ලබනකොට අපි බාහිරට හිත කියලා නම් ඉන්නේ. බාහිර රූප ශබ්ද ආදී වැටගත්තොත් අපි දුකත් එක්ක ඉන්නේ. ටික වෙලාවක් කිනා වෙලෙන්න පුළුවන්. හැබැයි වෙන් වෙනකොට යන බනිනකොට ඊට වඩා කේන්ද්‍ර ගන්නවා අපි. ඇයි අපි හිත බාහිර රූපේ වැටගෙන තියෙන්නේ? ඒ නිසා පළවෙනි ලක්ෂණය තමයි මෙන්න මේ අනිත්‍යයේ මුල් ස්වභාවය අවබෝධ කරගෙන බාහිර රූපෙන් නිදහස් වෙනවා. හිත පැත්තට අවධානය යොමු කරලා බාහිර රූපේ නිදහස් වෙනවා. ඒක පළවෙනි පියවර. දෙවෙනි පියවර මොකද්ද? ප්‍රඥාවට හිත තියලා මනසේ අනිත්‍යතාවයක් බලනවා. නාම රූප දෙකේ අනිත්‍යතාවය බලනවා. එතකොට යාට තේරෙනවා හැම මොහොතෙම හටගන්න නිරුද්ධ වෙන ස්වභාවයක් මේ DNA එකේ කියලා දකින්න දකින්න හැම මොහොතක් පාසාම මෙයා වඩන්නේ ජීවිතේ ඉහළම කුසලයේ මේ පුරුදු කරන්නේ. මේ සිතන හැම මොහොතකම යා මේ ලෝකයේ ඉහළම පින කුසලයේ සිදකන කෙනා බවට පත් වෙනවා. එහි ආනිසංස විදියට එතන සාධ්‍යවරෙන් ඉදිරියට යන කැමති නම් උපරිම වාසිතිකාන කර්මයේ විසින් මෙයා ස්වභාවයේදීම ඉක්මනටම ගෙනල දෙනවා. කල්යාණ මිත්‍රයන්, ඥාති, ආර්ථිකය, ලෞකික සම්පත් සියල්ලක්ම මේ දැහැමි මාවත තුළ මෙයන් ලැබෙනවා. ඒ විතරක් නෙවෙයි. එතන කාර්තින වාක්‍ය තමයි එතන තා ප්‍රඥාව දිනු කරන්න දරන උත්සාහයේ ප්‍රතිඵල විදියට ඒ ප්‍රඥාව දිනු කරද්දී ප්‍රමාදයෙන් නැත්තා බාහිරින් එන දුක් ටික නිදහස් වෙනවා. යාට බාහිර රූපයක් ශබ්දයක් වෙනස් කළා එයාගේ අභ්‍යන්තරයේ තියෙන මානසික සුවය එයාට නැති කරන්න බෑ කෙනෙකුට. දැන් අපි ජීවත් වෙන්නේ සම්පූර්ණයෙන්ම බාහිර රූපේ මත යැපෙලා. බාහිර රූපේ වෙනස් වෙච්ච ගමන් අපි මේ පැත්තේ වෙනස් වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේගේ ධර්ම කියලා කියන්නේ බාහිර රූප ශබ්ද ආදී වෙනස් වෙනකොට අභ්‍යන්තර වෙනස් නොවන විදිහකට හදාගන්න එක. ඊළඟට ප්‍රඥාවෙන් බලලා මනසේ අනිත්‍යතාවය තේරුම් අරගෙන එයා හැම මොහොතෙම සිදුවන මේ අනිත්‍යතාවය තේරුම් ගන්නවා. තේරුම් ගන්න නම් ඒක නැත්නම් හැකිතා දුරට එයා සමත විදර්ශනා දෙක වඩන්නට ඕන. සමතේ කියන්නේ හැකිතා දුරට එක කුසල අරමුණක හිත දිනු කරගන්න වේලාව ටිකෙන් ටික වැඩි කරගන්නවා. මෛත්‍රී භාවනාව, ආනාපාන සති භාවනාව, බුදුගුණ භාවනාව ආදී භාවනාවක් උපයෝගී කරගෙන දිනෙන් දින ටිකෙන් ටික Taman දක්ෂ වෙන්නට ඕන. තමන්ට නියම සැනසීම තියෙන මේ දෙක කියලා. පින්නතුනි මේ ගැන අපි මුලදී යම් කිසි විදියක විශ්වාසනීයත්වයක් ඇති කරගන්නට ඕන, ශ්‍රද්ධාවකට එන්නට ඕන. බොහෝ දිනෙක මෙන්න මේ ආරම්භයේදීම ප්‍රශ්න කරනවා. ආරම්භයේදීම සැක කරනවා. ඒ නිසා බොහෝ දෙනාට ධර්මයේ නියම ආරක්ෂාවක් ලැබෙන්නේ නැහැ. අපේ බෞද්ධ පින්නතුන් බොහෝ දෙනෙක් දන් දෙනවා. අනිත්‍යද බොහොම උදව් කරන උඹා කරුණා මෛත්‍රිය තියෙනවා. නමුත් ප්‍රඥා පැත්තට අපි යනවා යනවා අඩුයි. ඒ අඩු වෙන ප්‍රධානම හේතුව තමයි මේක දුකේ නිදහස් වෙන මාර්ගය කියලා ඇත්තටම අපට විශ්වාසනීයත්වයක් නැහැ. ඒ විශ්වාසනීයත්වය තියෙනවා නම් තමගේ ජීවිතයේ ඉහළම ප්‍රමුඛත්වය දෙන්නේ මෙන්න මේ කටයුතු සඳහා. හැබැයි ඒක දුන්නා කියලා බය වෙන්න එපා. ඒ ප්‍රමුඛත්වයේ වීම නිසා ඔබ අනිත් දේවල් වලට කාලයකම කිරීම අඩු කරන්නේ නැහැ. පොඩ්ඩක්වත් අඩු කරන්නේ නැහැ. දරුවන්ගේ අධ්‍යාපනය, රැකී රක්ෂා, ගේ දොර මේ ආදිය සඳහා දැන් ඔබ කැපවීමක් කරනවා නම් මේ ධර්ම අවබෝධය නිසා ඔබ ඒ ප්‍රමාණය දැනටත් වඩා වැඩි කරනවා. දැනට දවසට පැය 8ක් වැඩ කරනවා නම් මේ ධර්මඥානය ලැබුණට පස්සේ තැමිට ඔබ තවත් පැය 2ක් විතර වැඩ කරයි. ඇයි වැඩ කරන්නේ? දැඩි ලෝභයට මසුකමට නෙවෙයි, ඉක්මනට ධනෙ ටිකක් නිරෝගී කාලයක තුබලා ඉක්මනට ධර්මයේ හැසිරෙන්නයි මේ කරන්නේ. ඒ විතරක් නෙවෙයි, ඔහුට ධර්මයේ හැසිරෙන්න කියලා වෙනම කාලයක් අවශ්‍ය නැහැ. හුස්ම ගන්නා වගේ ඔහු ධර්මයේ හැසිරීම තමගේ සමස්ත ජීවිතයටම සම්බන්ධ කරගන්නවා. පින්නතුනි එහෙම ඉන්න ප්‍රමාණයට යාගේ ජීවිතේ හැම පැත්තෙම සාර්ථක වෙනවා. හැම පැත්තෙම ජීවිතේ ලස්සන වෙනවා. ජීවිතේ ලස්සනම කල්යාණ මිත්‍රයන් ගන්න ලැබෙනවා. ඒ වගේම යා බාහිර රූපයට වඩා පුද්ගලයා සිදු කරනකොට පුද්ගලගේ ගතිගුණත් එක්කයි බැඳිලා ඉන්නේ. දැන් අපි පුද්ගලව බොහෝ විට ආශ්‍රය කරන්නේ බොහෝ විට රූප සම්පත්තියත් එක්ක. හුඟක් ලස්සන ඇඩ් එක හුඟක් ආශ්‍රය කරන්න කැමතිය බෙනි. ලස්සන අඩු වෙනකොට ටික ටික මගහරිනවා බෙනි. නමුත් වෙනතුනේ අපේ ධර්මයෙන් ඉදිරියට යනකොට අපි වැඩිපුර ආශ්‍රය කරන්නේ ගතිගුණ ලස්සනයි, හිත ලස්සනයි. එහෙම හිත ලක්ෂණය ආශ්‍රය කරනකොට එයාගේ ශරීරයේ පොඩි පොඩි වෙනස්කම් උනත් එයා කලකිරෙන්නේ නැහැ. එයා දෙමිට කලින්ටත් වඩා එයාට සමීප වෙලා තවත් එයාට කරුණාවෙන් මෛත්‍රියෙන් උදව් කරනවා. විතරක් නෙවෙයි අපි මේ ලබාගත් ඊටාම දුර්ලභ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනය ගන්නවා. අපි මේ ගත කරන්නේ කල්පාන්තර ගානකට වරක් පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ කාලයේ තථාගත ධර්මයේ කල්පයන් තුළ ලෝකයේ අසන්න ලැබෙන අසිරිමත්ම දේ ලෝකයේ තියෙන කාලයක අපි මේ ජීවත් වෙන්නේ. අනිත්‍යතාවය විස්තර කරන කාලය. ඒ නිසා අනිත්‍යතාවය අපි තේරුම් ගන්නට ඕන. අනිත්‍යතාවය කියලා කියන්නේ ඇසින් රූපයක් දකිනකොට, කනෙන් ශබ්දයක් අහනකොට මේ අත්දැකීම ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන දෙයක් කියන එක අපි දකින්නට ඕන. ඒ විතරක් නෙවෙයි අපේ මේ පේන ඇහැ, කන ආදී මේ ඉන්ද්‍රිය හය එක දිගටම භෞතික වශයෙන් තියෙන දෙයක් නෙවෙයි. මේ ආයතන තියෙන්නේ මනසක් එක්ක. මේ ඉන්ද්‍රිය ක්‍රියාත්මක වන්නේ මනසක් තියෙන තැන. ඒ වගේම ඒ මොහොතෙන් හට ගන්න අත්දැකීමක් මේක. දැන් මේ පේන ඇහැ මං මිය ගියාට පස්සෙත් ඔබට බලන්න පුළුවන්. මේ පේන කන මාව දැන් මෙතන මිය ගියත් ඔබට බලන්න පුළුවන්. මේ පේන දිව ඔබට මාව මිය ගියත් බලන්න පුළුවන්. හැබැයි බුදුදහමෙන් දේශනා කළ ඇස, කන, නාසය කියන දේවල් මේ තේන දේ නෙවෙයි. මේ තේන දේ අසුර කරලා මනසත් එක්ක ක්‍රියාත්මක වෙලා ඒ මොහොතේ හටගන්න ශක්තියටයි බුදුදහමේ ඇස, කන, නාසය, දිව, ශරීරය කියලා කියන්නේ. අන්නේ කිසිම දෙයක් එක දිගටම තියෙනව නෙවෙයි, ඒ මොහොතේ හටගෙන නිරුද්ධ වෙන ස්වභාවයක්. එනිසා මෙන්න මේක මුලින් අපි සුතමේ ප්‍රඥාවෙන් දකිනවා. ඊට පස්සේ චින්තාමේ ප්‍රඥාවෙන් නැවත නැවතත් සිහි කරනවා. ඊට පස්සේ භාවනාමේ ප්‍රඥා විදියට එයා ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ඉඳගෙන හැකිතාක් දුරට සමථ දර්ශනාවට හැකිතාක් දුරට සිත සමාධිමත් කරනවා. හැකිතාක් දුරට අනිත්‍යතාවය මෙනෙහි කරනවා. මෙනෙහි කරන්න මෙනෙහි කරන්න එයා බාහිර රූප තුල බැස ගන්න ගැටි අඩු වෙනවා. එන්න එන්නම නිහඬ කෙනෙක් වඩපත් වෙනවා. එන්න එන්නම අභ්‍යන්තරයේ හැරිච්ච කෙනෙක් වඩපත් වෙනවා. එන්න එන්නම සතර සතිපට්ඨානය තුල ජීවත් වෙන කෙනෙක් වඩපත් වෙනවා. Here we were discussing the importance of understanding four noble truths. The first thing is understanding of five aggregates. Whatever we experience through our six senses, it means at the moment five aggregates, rupa, vedana, sanya, sankhara, vijnana, those things together arise at the moment. And also immediately they cease. Because of our ignorance, we don't believe this reality. If you can understand this as Buddha's message, as the first noble truth, the truth of suffering, then we try to overcome attachment. As much as we have this understanding, then our attachment, craving, or lustful desire gradually overcomes. And also, as much as we are able to overcome ignorance, it means we are reaching the liberation in a peace. It means outside people, things, persons can disturb our peace of mind. Because when we experience something outside, our mind doesn't fix in outside. As soon as we experience something, we look at inside. But now, when we experience something, we look at outside. But the very important example that we can give, when we go to the mirror, we can see our reflection in the mirror. That reflection was not there before we go there. When we go to the mirror, our reflection arises there. When we go away, immediately that reflection ceases. Our whole experience that we receive through our six senses also like that. If we can understand this reality, day by day, we overcome ignorance or delusion. We reflect on impermanence. Impermanence means our eye is impermanent, form is impermanent, nose is impermanent, smell is impermanent. It means these things arise at the moment. They are not permanent. They arise at the moment with the conditions. When conditions change, the experience immediately ceases. If you can understand this reality, then we are hurried to overcome ignorance. The reason is we know very well, this is the real path of liberation. This is the real path for the inner peace. And with this understanding, day by day, we try to increase the duration that we practice concentration meditation. We try to keep our attention, mind, in a wholesome object, such as loving kindness, breathing meditation, contemplating on Buddha's qualities, Using this technique, we try to keep our mind in a wholesome object for a long time. With a concentrated mind, we are clever to reflect on impermanence. That is the insight meditation. For that, first of all, we should understand the process of arising and ceasing of suffering. That is why Buddha says, Janato aham bhikkhave passato asavanam khayam adami no ajanato no apassato. Buddha says, I proclaim, I explain the liberation for getting rid of suffering for the people, those who know the Dhamma, who see the Dhamma. What we should see, what we should know. We should see Four Noble Truths. We were born in this world to recognize, understand, realize, discover this reality. For that, finally, we try to concentrate our mind, and not only concentrate in our mind, but we try to reflect on impermanence with the concentrated mind. That is the real success in our life. It means day by day we are reaching the liberation. And also in one side, day by day we are going to old age, sicknesses, we are reaching death. This is the nature of our life, whether we like or not, whether you know or not. This is the reality. While we are reaching these challenges, on the other side, we are reaching the liberation. Then we don't feel the suffering of sickness, aging, death and separation. Because we are lighting a very special candle. What is the candle? What is the light? What is the gem? What is the diamond that Buddha has explained? Buddha says, Panya Naranam Ratanam. The highest valuable gem of the person is wisdom. What is the wisdom that Buddha has explained? Reflecting on impermanence. This is the thing that Buddha has explained in this discourse that we were discussing here, the discourse of Asavakkhaya, or reducing or overcoming defilement. Asavakkhaya Sutta. Api ada me sakaccha karimin hiti. Iti uttaka paliyena Asavakkhaya Sutra. Asravanshaya kirime Sutra. Ethen denakam arambha piyawara vidiyata api dharmaya ahala tiken tika api daane huru karagannata ona. දානේ හුරු කරන්න කියලා මුගා පියදම් කරන්න ඕනේ නැහැ. මුලදී තාම සරල දේන් අපිට කරන්න පුළුවන්. මොකද සරලම දේ. සරලම දේ තමයි අපි කෑම කාලා ඒ භාජනේ හොදනකොට ඒ හොදන භාජනේ තියෙන ඉඳුල් ටික සිංක එකට දානකොට මේ ඉඳුල් ටික කොහේ හරි අනුභව කරන්න කියලා ප්‍රාර්ථනාවෙන් එක දාන්න. එතනින් තමයි පටන් ගන්න. ඊළඟ තමන් කෑම කනකොට ළඟම ඉන්න කෙනෙකුට ඔබේ ප්‍රතිගානෙන් පුළුවන් නම් දෙයක් දෙන්න. වතුර ටිකක් හරි දෙන්න ළඟ කෙනෙකුට. මෙන්න මෙතනින් තමයි දානය පටන් ගන්නෙ. මෙතනින් පටන් ගන්න දානය තමයි බෝසත් උතුමේ කැටමිට ඇස් ඉස්මත්ලේ දන් දීම දක්වා යන්නේ. තමන්ගේ දරුවන් දන් දීම කරා යන්නේ. තමන්ගේ මුළු ජීවිතයම වෙනත් කෙනෙකුට පරිත්‍යාග කරන මට්ටමට යන්නේ මෙතනින් ආරම්භ කරන මේ දන් වැට දාන පාරමිතාව. ඊළඟට පින්නතුනේ අපි හැකිතාක් දුරට මෛත්‍රිය වඩන පුරු වෙනට ඕන. අපි හිතේ ලක්ෂණ දකින්න කැමති නම්, ජීවිතේ ලක්ෂණ දකින්න කැමති නම් පින්නතුනේ මෛත්‍රිය වඩන්න. දැන් තියෙන මානසික පීඩා පින්නතුනේ 50%කින් අඩු වෙනවා අපට. ඒ විතරක් නෙමෙයි දැනට තියෙන ඔබේ කුසලය 500%කින් වැඩි වෙනවා. ඔබ මේ මොහොතේ අතීත කුසලයක් භුක්ති විඳිනවා නම්, ඒ ලබන තියෙන කුසලිය ආනිසංස 500%කින් වැඩි වෙනවා. ඔබ මෛත්‍රී භාවනා කරන්න පුරුදු කරපු දවස් ඉඳලා. ඒ නිසා මේ කරුණ කරන්න. ඔබ ස්වාමීන් වහන්සේට සලකන්නේ, දන් දෙන්නේ, මේ විහාරස්ථාන වලට උදව් කරන්නේ, මේ හැමදේම කිරීමෙන් ඔබ බලාපොරොත්තු වෙන ධන සද්ධර්මයේ ලබන්න. ඒ සද්ධර්මයෙන් ලබන ඉහළම දේ තමයි පිණුතුනි අපේ හිතේ තියෙන කෙලෙස් දෙකෙන් ටික අඩු වෙන්නට ඕන. තමගේ ළඟ තියෙන දැඩි ලෝභය මසුරුකම අඩු වෙන්නට ඕන. අනිත්‍යය සමග තියෙන අමනාපකම් දිනෙන් දින තමගේ හිතේ අඩු වෙන්නට ඕන. ඒ වගේම තමගේ හිතේ තියෙන මෝහය අවිද්‍යාව අඩු වෙන්නට ඕන. මොකද මෝහය කියලා කියන්නේ රූපයක් දකිනකොට මේ කලින් තිබිච්ච රූපයක් මට පෙනුනේ කියන මෝඩකම ටිකෙන් ටික අඩු කරගන්නවා. කනට ශබ්දයක් ඇහෙනකොට ඒ ශබ්දයත් එක්ක බාහිර රූපය තුළ හිත බැස ගන්න ගැතිය ටිකෙන් ටික අඩු වෙනට ඕන. දැන් අපට ගහක් කියලා කිව්වහම, කාර් එකක් කියලා කිව්වහම, අස්වැයෙක් කියලා කිව්වහම ඔබට රූපයක් මැවෙනවනේ හිතේ. ප්‍රභාකරම් කිව්වහම එමනේ. එතකොට ඔබේ හිතේ නිර්මාණය වෙන්නේ රූපේ විතරක් නෙවෙයි, ඒ රූපයක් එක්ක ඒ හඬ ඇහෙනකොටම මේක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ රූපේ අධිවචන සම්පස්සේ කියලා. ඇස කන නාස ආදී වලට මේ රූපයක් විදිහට එනකොට මේ පැත්තේ මනස පැත්ත ක්‍රියාත්මක වෙනවා. මනස දෙයක් හිතනකොට මොකද වෙන්නේ? අම්මා කියලා සිහිපත් වෙනකොට අම්මා ගැන මතක් වෙනකොටම අම්මා උදව් කරපු හැටි, අම්මා දැන් ඉන්න හැටි, මිය ගිහලා නැගේ සිද්ධික ඔක්කොම මතක් වෙනවා. ඒ මතක් වෙනවා කියන්නේ මොකද්ද? ඒ අම්මත් එක්ක දින අත්දැකීම් ටික තමන් ඒ වෙලේ භුක්ති විඳිනවා. ඒ තමන් මතක් කරන කෙනත් එක්ක දින අත්දැකීම් ටික ඔක්කොම ඒ ලෝකේ ඔබ ඉන්නේ. ඒ ලෝකේ ඔබ ඉන්නවා කියලා කියන්නේ මොකද්ද? ඒ සිතුවිල්ල ඔබ ඉන්න වෙලාවේ මිය ගියොත් මොකද වෙන්නේ? ඊට අදාළ පරිසරයක ඔබේ කර්මයට අනුව විඥානය බැස ගන්නවා. ඒක තමයි ස්වභාවය. ඔබ රුවන්වැලි සෑගෙන සිහිපත් කරන්න පුළුවන් මරණාසන්න මොහොතේ. එතකොට ඔබට රුවන්වැලි සෑ වඳින්න පුළුවන් තැනක ඉපදේ ඔබ. මිනිස්සෙක් වෙන පුළා නම් මිනිස්සෙක් වෙයි, දෙවියෙක් වෙන පුළා නම් දෙවියෙක් වෙයි. හැබැයි මිනිස්සෙක් වුණාට මිනිස්සෙ විතරක් නෙවෙයි ලැබෙන්නේ, රුවන්වැලි සෑට වඳින්න යන එක විතරක් නෙවෙයි ලැබෙන්නේ ඔබට. ලැබෙන්නේ මොකද්ද? ඊට පස්සේ ඉගෙන ගන්න වෙනවා, දඬුවම් විඳින්න වෙනවා, ගුටි කන්න වෙනවා, ලෙඩ වෙන්න වෙනවා, මහලු වෙන්න වෙනවා, ළඟ ඥාතියගේ මරණවලදී අඬන්න වෙනවා. ඒ ටිකත් එක තමයි බාරගන්න වෙන්නේ. රුවන්වැලි සෑයට වඳින එක විතරක් නෙමෙයි බාරගන්න වෙන්නේ. ඒ නිසා රුවන්වැලි සෑය වැදලා ලබන කුසලයෙන් අපි පිනින් ශක්තිමත් වෙලා නිරෝගී භාවයේ කල්යාණ මිත්‍රයන් ලබාගෙන නැවත භවයට නොවැටෙන විදියට ඉහළම මානසිකත්වයකට තමන් මනස දිනු කරගන්න අපි දක්ෂ වෙන්නට ඕන. එහෙම වුණොත් තමයි සැබෑදෙන්න අපි මේ ජීවිතයෙන් ප්‍රයෝජන ගන්නවා වෙන්නේ. හොඳයි, පිනුතින අද අපි සාකච්ඡා කරේ ආසවක්ඛේ සූත්‍රය, ත්‍රිපිටකයේ කුද්දක නිකායේ තියෙන ඉති උත්තක පාළි කියන ග්‍රන්ථයේ සූත්‍රයයි. බුදුහාමුදුරු දේශනා කරනවා කෙලෙසුන්ගෙන් පරිහරණය කිරීම මම පණවන්නේ මෙන්න මේ දුක, දුකට හේතුව දුක නැති කිරීම, දුක නැති කිරීම මාර්ගය කියන චතුරාර්ය සත්‍ය දැකගත්තු කෙනා කියලා දක්වනවා. මේ අපි සාකච්ඡා කරපු කරුණුවලින් අපට ප්‍රශ්නෙමත් අහන්න තියෙන අනුකූලයි. එහෙම නැත්නම් අපි අවසන් කරන්නම්. හොඳයි, පින්වතුනි අද ඔබ පැයකට ආසන කාලයක් ධර්මාශ්‍රවණය කළා. ඉතින් පින්වතුනි ධර්මාශ්‍රවණය කරන වෙලාව තමයි ඇත්තටම පින්වතුනි අපේ ජීවිතයෙන්, මේ ජීවිතෙන් විතරක් නෙවෙයි පින්වතුනි, සසර ආත්මව ගානක් අපි පින්කම් කරලා ප්‍රාර්ථනා කළා, ඒ ලබන දේ ප්‍රතිඵලය තමයි මේ බණහන වෙලාව කියලා කියන්නේ. ඔබ ඇගමිට හොඳට ඉගෙනගෙන අවුරුදු ගාණක් මහන්සි වෙලා ඔබේ උපාධිය ගන්න වෙලාව තමයි ජීවිතයේ සාර්ථකම අවස්ථාවනේ. ඇතමිට උපාධියකුත් අරගෙන උඹක් මහන්සිලා රැකී රක්ෂා කළා විවාහ වෙන අවස්ථාව තමයි ඔබේ ජීවිතයේ ඇතමිට හොඳම අවස්ථාවනේ. ඇතමිට විවාහ වෙලා දරුවෙක් ලබන අවස්ථාව තමයි ජීවිතයේ සාර්ථකම අවස්ථාවනේ. ඒවත් පිනට සහ උත්සාහයට ලැබෙන දේවල්. ඒව හොඳයි, ඒව ලබා ගන්න ඕන. නමුත් පිටුතුනි ඊටත් වඩා අපි කල්ප ගානක කුසල කර්මවල ප්‍රාර්ථනාවල අනිසංසය තමයි සද්ධාගමී ශ්‍රවණය කරන මේ මොහොත. ලෝකෙ කිසිම කෙනෙක් පිටුතුනි මේ දුකේ නිදහස් වෙන මාර්ගය දන්නේ නැහැ බුද්ධ ශ්‍රාවකෙක් හැරෙන්නට. ලෝකෙ හැම දෙනාම දුකේ නිදහස් වෙන කියලා කරන්නේ මොකද්ද? වැඩිපුර ඉගෙන ගන්නවා, වැඩිපුර උපාධිය අරගෙන වැඩිපුරම මිලමුදල් හරියම්ම කළා. වැඩිපුරම ගෙදරල ගෙදර කෑම බීම ඇඳුම් පැනඳුම් ගෙනලා තියාගෙන තමයි මේක තමයි ජීවිතයේ සතුට ලබන ක්‍රමය කියලා බොහෝ දෙනෙක් කරන්නේ. ඒ කරන බොහෝ දෙනා පිනතුනේ ජීවිතයේ අවසාන මොහොතෙහි මේ යන්නේ ජීවිතයේ තෘප්තිමත් කෙනෙක් විදියටද සතුටෙන්ද මේ යන්නේ? පිනතුනේ අවසාන මොහොතේ මේ යන්නේ අතෘප්තිකර කෙනෙක් විදියට. ඒ සම්පත්තික ඒ ඥාතීන් ටික තමන්ගෙන් අත්හරිනකොට ඇඬෝ කඳුලෙන් තමයි මේ යන්නේ කට්ටිය. මුළු ලෝකෙම ජනප්‍රිය වෙච්ච විද්‍යාඥයෙක් වෙන්න පුළුවන්. මුළු ලෝකෙම ජනප්‍රිය වෙච්ච කෙනෙක් වෙන්න පුළුවන්. හුඟක් දරුවෝ ඉගෙන ගත්තෝ, දරුවෝ හුඟක් ඉහළ තැන්වල විශ්වවිද්‍යාලවල උපාධි ගත්ත කෙනෙක් වෙන්න පුළුවන් මේ යන්නේ. නමුත් වෙනතුනේ තමන් උපයාගත් සම්පත් එක අත්හරින මොහොතේ තැනැත්තා බලවත් සංවේගයෙන් තමයි මේ යන්නේ. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට වෙනතුනේ අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන් හැටියට අපි මේ යන්නේ. අපි මේ ලෝකයට ආවට වඩා සතුටෙන් අපි මේ යන්නේ. ඇයි අපි මේ ජීවිතෙන් උපරිම ප්‍රයෝජන ටික අරගෙන තමයි මේ ශරීරය අපි අත්හරින්නේ? නිකන් නෙවෙයි. ඔබ මේ ශරීරය පරිහරණය කරන කාලයේදී උපරිම ලෙස මේ ධහම වඩලා මේ ශරීරයෙන් ප්‍රයෝජන ගත් කෙනෙක් වෙන්නට ඕන. ඔබ පාවිච්චි කරන gedare ඉන්න කාලේ, ඔබේ මහන්සියෙන් ඔබ උපයාගත්තු gedare ඉන්න කාලේ, ඒ gedare ඉඳලා ඔබ වන බහනා කරන්න ඕන, ධර්ම ශ්‍රවණය කරන්න ඕන. ඒ විතරක් නෙවෙයි, ඔබේ දරුවෝ ඥාතීන් ටික ඔබ අත්හරින කලින් ඔබ ඉතාම ආදරය කරන අයට මේ ධර්ම වරප්‍රසාදය ලබා දීලා ඒ අයට සුගතිගාමී වෙන්න, නිවන් මාර්ගයට සමීප වෙන්න හැකියාවක් ඔබ උදා කරොත් තමයි ඔබ ඇත්තටම නියම විදියට ජීවිතයෙන් ප්‍රයෝජන ගන්න කෙනෙක් වෙන්නේ. ඉතින් එහෙම කරාට ඔබ හැම දෙයකටම ශක්තිය, ධෛර්යය, වාසනාව ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. අද මේ පින්කමේ දායකත්වය උසුලමින් ඒ පින්තුන් බලාපොරොත්තු වෙනවා තමන්ගේ ආදරණීය ඥාති මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ මම හිතන්නේ මුලදී නම් ටික කිව්වා. චන්ද්‍රාණි වික්‍රමතුංග මහත්මිය, නන්දනී ලියනගේ මහත්මිය, ඒ වගේම සදිනේ, දිනේෂ්, සොනිල් සිල්වා, පද්මිනි, බර්නාඩ්, වීරක්කොඩි, අනෝමා, අජිත් තාඹගල, දමයන්ති, දුමින්ද වික්‍රමසේන මේ කියන පිනතුන් තමයි අද දින දායකත්වය සිදුවේ. එනිසා ඔබ මේ දායකත්වය සිදුමින් කිසියම් සත් ප්‍රාර්ථනාවක් බලාපොරොත්තු වෙනවා නම් ඒ සියල්ලක්ම සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ රැස් කරගත් උතුම් පිනාරි සංසයෙන් අපරමෙන් මියගේ ඥාති හොඳ මේ පින් අනුමෝදන්ව සුවපත්ත්වා කියලා අපි ප්‍රාර්ථනා කරමු. At this moment you came to the temple with great devotion and also you listening to Buddha's message and by practicing these merits you acquired a lot of merits. By the power of all these merits, may our departed relatives also receive these merits and may they rejoice with this energy and may they also attain final bliss of liberation. With that intention, let's transfer these merits to our departed beloved relatives too. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාතීනම් හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. By the power of all these merits, may guardian deities and angels also receive these merits and may they enhance their spiritual energy. May they keep their eye on you too. May they also attain final bliss of liberation. With that intention, let's transfer these merits to guardian deities and angels to recite in the gatha. ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාදාමයිත්‍යා පුඤ්ඤං සම්මනුමෝදිත්වා චිරං රක්ඛන්තු ආකාශට්ඨාච බුම්මට්ඨා දේවානාගාමයිත්‍යා මුදිතා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනම් ආකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤං තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. Okay, dear friends, by the power of all these merits, may you be well, happy and peaceful. May you all righteous wishes also meet with success. Finally, may all of us attain final bliss of liberation. Sadhu, sadhu, sadhu. Dukkham pantha janin dukkham, bayam pantha janin bayam. සෝකං පන්තා ච නිස්සෝකා හුන්තු සම්බේ පිපා දුකින් තේලෙන සත් දුකින් මිදෙත්වා බියෙන් තේලෙන සත් බිය නැති වෙත්වා සොවින් තේවෙන සත් සොම්නස් වෙත්වා නිතින් මේ හැම සත් සුවපත් වෙත්වා හැම දිනාටම දරුවන්.